නමෝ තස් භගවතු හරතු සම්මා සම්බුද්දස්ස. අපි මේ මොහොතේ සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙන්නේ ගොඩාක් ಗುಣ තියෙනවා අපේ ජීවිතවල අපේ සුළු කොට සලකන. සමහර ಗುಣ තියෙනවා අපි ඒවා ගුණයක් ලෙසම සලකන්නේ නැහැ. වාග්යතුන් වහන්සේගේ නවහාරාදී ಗುಣ විතරයි අපි ගුණයක් කොට සලකන්නේ. හැබැයි තථාගතයන් වහන්සේගේ ඒ මහා සම්මා සම්බුද්ධ ගුණ ටික අපි බලනකොට එවැනි උතුම් ගුණ ශ්‍රේෂ්ඨ ගුණ උන්වහන්සේ තුළ හටගත්තේ එකපාරට මේ ගුණය නෙමෙයි පුංචි පුංචි ගුණවල රාශියක් එකතු වෙලා අර උල්පත් 3-4කින් වතුර ගලලා ගලලා වැවක් හැදෙනවා වාගේ ඇලදොල ගංගාවල වතුර ගලලා මූද හැදුනා වාගේ උල්පත් 2-3ක් එකතු වෙලා ලිඳ හැදුනා වාගේ පුංචි පුංචි ගුණධර්ම රාශියක් එකතු වෙලා තමයි තථාගත ගුණයක් නිර්මාණය වෙන්නේ. පුරුෂ ධම්ම සාරකී කියන ගුණය පුරුෂය දමණය කිරීම. ගාලා බැනලා තරවටු කරලා බලාත්කාරකම් කරලා දමණය කරනවද නැහැ. ආදරෙන් කරුණාවෙන් දයාවෙන් අනුකම්පාවෙන් ඒ පුරුෂය දමණය කරන්නේ. එහෙම කරන්න මොනතරම් නියතමානි ගුණයක් තියෙන්න ඕනේද? එහෙම පුරුෂයෙක් දමණය කරන්න මොනතරම් අවබෝධයක් තියෙන්න ඕනේද? එහෙම පුරුෂයෙක් දමණය කරන්න මොනතරම් කීකරුකමක් තියෙන්න ඕනේද? එහෙම පුරුෂයෙක් දමණය කරන්න ඒ දුර්වලකම් දරා ගන්න මොනතරම් ඉවසීමක් තියෙන්න ඕනේද? එහෙනම් මේ වගේ පුංචි පුංචි ගුණාංග 10 ගානක් එකතු වෙලා තමයි තථාගත පුරුෂ ධම්ම සාරතී කියන ගුණය ඒ සම්මා සම්බුදු පියාණන් වහන්සේගේ චරිතය තුළ නිර්මාණය වුනේ. අපි ගත්ත ගමම්ම වැව හදන්න යනවා. ගත්ත ගමම්ම මූද හදන්න යනවා. හැබැයි මූද හදන්න කොහෙද වතුර? එන රටේ තියෙන හැම වතුර පාරක්ම අපි අරවලා ඒක රාසි කරලා ඒවා එකතැනට රැස් කරුවොත් තමයි විශාල ජල තටාකයක් නිර්මාණය වෙන්නේ. අපට ඒක තේරෙන්නේ නැහැ. කවුරු හරි බත් ඇටයක් පෙන්නලා මගේ ළඟ බත් පාර්සලයක් තියෙනවා කියලා කිව්වොත් අපිට ඒක වීලුවක් වාගේ. හැබැයි බත් ඇට ලස්සයක් විතර එකතු කරලා ඒක රාසි කරලා බත් පාර්සලයක් කිව්වොත් අපි කියන එකක් නෙමෙයි දෙකක් විතර උතන තියෙනවායි කියලා. එනම් මේ ධර්මතාවය අපිට ගොඩාක් දුරට වැටහිලා තියෙන වැරදි ලෙස මා විශාල තථාගත ගුණයක් එක පාරටම අපි වඩන්න හදනවා. එහෙම වැඩෙන්නේ නැහැ. එහෙම වැඩෙන ක්‍රමයක් ලෝකේ කිසිම තැනක නැහැ. යම් කිසි දෙයක් නිවැරදිව දකින්න ඕනේ නම් හැම දේ තුළම නිවැරදි දේ තියෙන බව විශ්වාස කරන්න ඕනේ. එහෙම විශ්වාසයක් නැත්තම් කොහොමද නිවැරදිව පේන්නේ? ලෝකේ හැමෝම යහපත මට කරනවා කියන අවබෝධයෙන් දකින්න නම් මේ ලෝකේ අතුරු නැහැ කියලා විශ්වාස කරන්න ඕනේ. අතුරුයි මිතුරුයි කියලා කණ්ඩායම් දෙකක් ඉන්නවායි කියන සැකය තියෙනවා නම් එහෙම විශ්වාසයක් අපි තුල තියෙනවා නම් කවරදාකවත් අපට මේ ලෝකේ හැමෝම යහපත කරනවා කියන තැනට එන්නත් බෑ. එහෙම මානසිකත්වයක් නිර්මාණය වෙන්නෙත් නැහැ. එහෙනම් අපි බුදුගුණ මෙනෙහි කරන ගුණධර්ම වඩන පාරමී පුරණ චරිතයක් නම් අපේ චරිතවල පුංචි පුංචි ගුණධර්ම යථාකාල අපි ප්‍රාර්ථනා කරන බෝධිය තුළ මා විශාල තථාගත ගුණ බවට පත් වෙනවා. එනම් මේ පරාර්ථකාමිත්වය කියන ගුණයත් ඒ වගේ මා විශාල ගාම්භීර ගුණයක්. අනිත්‍ය වෙනුවෙන් හිතලා අනිත්‍ය වෙනුවෙන් ජීවත් වෙන ගුණය. තමන් ගැන තමකම විතරක් හිතනවා නම් තමන්ගේ සතුට ගැන විතරක් නම් එයා හිතන්නේ එයා ආත්මార్థකාමීත්වය පෝෂණය කරන කෙනෙක්. සතර ඉරියව්වෙන් රාදවල් දෙකේ මෙයා අනිත්‍ය ගැන හිතනවා නම් අනිත්‍ය ගැන ජීවත් වෙනවා නම් එයා පරාර්ථකාමීත්වය පෝෂණය කරන බෝධිසත්වයෙක්. බලන්න තමකම හිතන තමන් ගැන ජීවත් වෙන කෙනා ආත්මార్థකාමීත්වය පෝෂණය කරන අසත්පුරුෂයෙක් බවට පත් වුණා. අනිත්‍ය ගැන හිතන අනිත්‍ය වෙනුවෙන් ජීවත් වෙන කෙනා පරාර්ථකාමීත්වය පෝෂණය කරන බෝධිසත්වෙක් බවට පත් වුණා. ඔච්චරයි වෙනස. අපි අනිත්‍ය ගැන හිතනකොට අනිත්‍ය ගැන අපි ජීවත් වෙනකොට ඒ හැගේ යාපත පිණිස සුභසිද්ධිය පිණිස සියලු දේම කරනකොට අපි තුල මේ දස පාරමිතාවම පිරෙනවා. තමකම පෝෂණය කරනකොට තමකම ගැන හිතනකොට තමන් වෙනුවෙන් ජීවත් වෙනකොට දන්නේම නැතුව දස හකුසල්ම යාතුල සිද්ධ වෙනවා. බලන්න මොනතරම් සරලව යා අසත්පුරුෂයෙක් වෙ නැටි. මොනතරම් සරලව යා බෝධිසත්වයෙක් වෙ නැටි. එහෙනම් අනන්ත අප්‍රමාණ අපේ මානකම්වල අපි ජීවත් වෙන පරිසරය තුල අපට වැරදිච්ච දෙයක් තමයි මේ පුංචි පුංචි ಗುಣධර්ම අපේ සුළු කොට සැලකුවා නොසලකා ඇරියා. විශාල ಗುಣධර්ම වලට වටිනාකමක් දීලා ඒවා වඩන් දැදුවා. හැබැයි ඒ ಗುಣ වැඩෙන්නේ නැහැ. උල්පතක් නැතුව වතුර පාරක් නැතුව කොහොමද වැවක් ඇදෙන්නේ? එහෙනම් අපේ ජීවිතවල අපට අනන්ත අප්‍රමාණ වැරදිලා තියෙනවා. ජීවත් වෙන හැම මොහොතක් ගානේ අපේ හඩුපාඩු අපි මනාකොට අඳුන ගන්නට ඕනේ. ඒවා තේරුම් ගන්නට ඕනේ. ඒක වැරදිච්ච තැන හොයලා බලලා ඒක නිවැරදි කරන්නට ඕනේ. මේ විපස්සනාව අපි කවුරුත් වඩන්නේ නැහනේ. විපස්සනා හදියර කීපයක් තියෙනවා. එක හදියරක් තමයි සෝත විපස්සනාව. යම් කිසි කෙනෙක් යමක් දේශනා කරනකොට ඒක මනාකොට සවන් දෙන්න. ඒ සවන් දීපු දේ හොඳට තේරුම් ගන්න. තේරුම් ගත්ත දේ අවබෝධ කරගන්න. ඒ අවබෝධ කරගත්ත දේ හොඳට පුරුදු පුහුණු කරලා ප්‍රත්‍යක්ෂ කරන්න. මේක විපස්සනාව. මේකට සෝත විපස්සනාව කියලා කියනවා. ඇයි? ඇයිච්ච දේ හොඳට තේරුම් ගත්තා. තේරුම් ගත්ත දේ අවබෝධ කරගත්තා. ඒ අවබෝධ කරගත්ත දේ පුරුදු පුහුණු කරලා ප්‍රත්‍යක්ෂ කළා. හැබැයි චිත්ත විපස්සනාව ගැන කවුරුත් කතා කරන්නේ නැහැ. දැනෙන දේ දැනුනේ මොනවද කියලා එක හොඳට තේරුම් ගන්නවා. ඒක හොඳ දෙයක් නම් ඒක තව තවත් වඩලා ප්‍රගුණ කරලා ප්‍රත්‍යක්ෂ කරනවා. නරක දෙයක් නම් ඒක වර්ධිච්ච තැන නිවැරදි කරගෙන ප්‍රත්‍යක්ෂ කරගන්නවා. මේක අපේ සිතට සාපේක්ෂව දැනීමේ විපස්සනාව. ඇසිරීම තුලත් මේ විපස්සනාව තියෙනවා. ඊතුවක්කාරකමෙන් මහාන්‍යයෙන් උඩඟුවෙන් අපි ජීවත් වෙනවා නම් අපේ ඇසිරීම වල මොනතරම් අඩුපාඩු නිර්මාණය වෙනවද? මේ අඩුපාඩු ටික තේරුම් ගන්නවා. තේරුම් ගත්ත දේ අවබෝධ කර ගන්නවා. මේම ජීවත් වුණොත්, මේම ඇසිරුණොත් නිවන් දකින්නවා. මේ විදිහට ජීවත් වෙනොත් මිනිසුන්ගේ සමාජයෙන් ගුටි කාලා අකාලයෙන් මැරෙන්න සිද්ධ වෙනවා. ඒක හොඳට තේරුම් ගන්නවා. තේරුම් ගත්ත දේ අවබෝධ කර ගන්නවා. ඒක පුරුදු පුහුණු කරලා යහපත් කරලා ඒ අඩුපාඩු නිවැරදි කරලා ප්‍රත්‍යක්ෂ කර ගන්නවා. බලන්න සම්මා කම්මන්තය තුළ විපස්සනාව සැඟවිලා තියෙන ඇටි. කතා කරන්නට කලින් කතා කරන්නට සුදුසු දේවල් හොඳට තේරුම් ගන්නවා. නිවනට ගැළපෙන විදිහට කතා කරන්න අපි අදාසල අඩුපාඩු නිවැරදි කරගන්නවා. අනිත් අයගේ යහපත වෙනස කතා කරන්න දක්ෂ වෙනවා. මෙන්න මේ අවබෝධය, මේ වාචාව හරියට තේරුම් ගන්නවා. තේරුම් ගත්ත දේ අවබෝධ කරගන්නවා. ඒ විදියට සතර ඉරියව්වෙම කතා කරලා කතා කරලා එහෙම සුබ වචන ප්‍රියමනාප කතා කරලා ඒක ප්‍රත්‍යක්ෂ කරගන්නවා. එයාට තරහා ගියත් සුබවාදී ලෙස කතා කරන්නේ, අමනාපෙන් හිටියත් සුබවාදී ලෙස කතා කරන්නේ, ප්‍රීතියෙන් හිටියත් සුබවාදී ලෙස කතා කරන්නේ. බලන්න වාචික විපස්සනාව මොනතරම් ලස්සනද කියලා. එනම වාචික විපස්සනාව, දිට්ඨි විපස්සනාව, සෝත විපස්සනාව, කම්මන්ත විපස්සනාව, චිත්ත විපස්සනාව කියලා ආයතන හයටම විපස්සනා හයක් තියෙනවා. පුදුම වැඩේ, අපි මේ ලෝකේ වඩන්නේම කනට විතරනේ. ඇයෙන දේ විතරයි අපි විපස්සනා කරන්නේ. එතකොට පත්‍යේක බුදුපියාණන් වහන්සේලාට කවුරු ධර්ම දේශනා කරන්නේ? ඒ උත්තමයන් වහන්සේලා කොහොමද මේක අවබෝධ කළේ? එහෙනම් උන්වහන්සේලාට සෝත විපස්සනාවක් තිබුණේ නැහැ. ඇයිච්ච දේ මනාකොට තේරුම් කරගෙන අවබෝධ කරගෙන වඩලා ප්‍රත්‍යක්ෂ කරන ධර්මතාවයක් ඒ අයගේ ජීවිතේ කවදාවත් සිද්ධ වෙලා නැහැ. අපේ ශාස්ත්‍ර වහන්සේ ගෞතම බුදුහාඳුරෝ විපස්සනා වැඩුවේ අපි කියන මේ ක්‍රමයට නෙමෙයි. ඇයින දේ මනාකොට ශ්‍රවණය කරලා, ඒ ශ්‍රවණය කරපු දේ අවබෝධ කරලා, ඒක පුරුදු පුහුණු කරලා ප්‍රත්‍යක්ෂ කරපු එකක් නෙමෙයි ගෞතම තථාගතයන් වහන්සේ වැඩුණේ. තේරුම් ගත්තා මනාකොට මේකේ දුක තියෙනවා, සැප තියෙනවා. හන්ත දෙකෙන් තමයි ලෝකේ හැම නාම රූපයක්ම නඩත්තු වෙන්නේ. එහෙනම් මම හන්ත දෙකක කොහේ හරි තැනක හිටියොත් මමත් මේ නාම රූපත් එක්ක නඩත්තු වෙනවා. මිනිස්සු කවදාවත් ලුණු ගෙඩිය තම්බන්න, කරපිංච තම්බන්න, අමුමිරිස් කරලා තම්බන්න වතුර තියන්නේ නැහැ. ඔදි ව්‍යංජන තම්බනකොට ඒවත් එක්ක තැම්බෙනවා. අල තම්බනකොට වතුරත් තැම්බෙනවා. ලුණු තියනවා නම් ලුණුත් තැම්බෙනවා. ලුණු වලට කියලා වෙනම පිළි ගින්දර දාන්නේ නැහැ. අල වලට ගින්දර දානකොට ඒකේ තියෙන ලුණු නිකන් තැම්බෙනවා. එහෙනම් අපේ ජීවිතවල අපි මේ ධර්මතාවය දැකපු කෝණේ වැරදි. මේ හන්ත දෙක තුල අපි ජීවත් වෙන තාක්කල් හන්ත දෙක තුලින් අපට දුක හුරුම වෙනවා. අපි දුක තුල පවතිනවා. මේක තථාගතයන් වහන්සේ බෝධිසත්ව කාලේ තේරුම් ගත්තා. සැප කියලා එකක් තියෙනවා, දුක කියලා එකක් තියෙනවා. එහෙනම් මේක තුල හිටියොත් අර ඔද්දේ තියෙන අර අමතර දේවල් ඔක්කොම ඔද්දත් එක්ක එකතු වෙලා තැම්බෙනවා වගේ, පිච්චෙනවා වගේ. අන්ත දෙකේ හිටියොත් අන්ත දෙකේ දුක අපට නිකන් හම්බෙනවා. ඒකට අපි කිසිම වෑයමක් කරන්න අවශ්‍ය නැහැ. දුක ලැබෙන්න අපිට කිසිම බලාපොරොත්තුවක් ඇති කරන්න අවශ්‍ය නැහැ. බලාපොරොත්තු උනත් නැතත් දුක අනිවාර්යෙන් ලැබෙනවා. ඒ තථාගතයන් වහන්සේ බෝධිසත්ව කාලේ මේ ධර්මයේ තේරුම් අරගෙන උන්වහන්සේ දුක සැප දෙකේ නිදහසලා හිටියොත්, දුක සැප දෙක උපාදානය නොකරගෙන හිටියොත්, අන්ත දෙකට අසු නොවේ හිටියොත්, ඒ කාන්ත වශයෙන්ම මේ දුකෙන් නිදහසෙන්න ක්‍රමයක් ඇති වෙන බව තේරුම් ගත්තා. තේරුම් ගත්ත දේ මනාකොට අවබෝධ කළා. ඒක පුරුදු පුහුණු කරලා ප්‍රත්‍යක්ෂ කළා. උන්වහන්සේ සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. එනම් භාග්‍යතුන් වහන්සේ විපස්සනා වැඩුවේ නැහැ කියලා අපිට කියන්න බෑ. තථාගතයන් වහන්සේ විපස්සනා වැඩුවා. ඒකට කියන්නේ චිත්ත විපස්සනාව. තේරිච්ච දේ මනාකොට තේරුම් ගත්තා. තේරුම් ගත්ත දේ අවබෝධ කළා. ඒ අවබෝධ කරපු දේ පුරුදු පුහුණු කළා. ඒ පුරුදු පුහුණු කරපු දේ අවබෝධ කරපු දේ දැනිච්ච දේ එකයි කියලා ප්‍රත්‍යක්ෂ කළා. සම්මා සම්බුද්ධත්වයට පත් වුණා. අද අපේ මිනිසත් භවයේ කො මේ චිත්ත විපස්සනාව, කෝ අපේ දික්ටි විපස්සනාව, කෝ අපේ සෝත විපස්සනාව, කෝ අපේ කායික කම්මන්ත විපස්සනාව, කිසිම විපස්සනාවක් නැහැ අපේ ජීවිතේ. තියෙන එකම විපස්සනාව තමයි උදේට වළඳනවා, දවල්ට වළඳනවා, අනිත් හැම වෙලාවෙම සතපෙනවා. පුදුම විපස්සනාවක් මේක. මේකට අපිට කියන්න පුළුවන් කම්මැලි විපස්සනාව කියලා. තීන මිද්ද විපස්සනාව. මේක නේද අපි දක්ෂ ලෙස වඩන්නේ. කෝ පිරිනිවන විපස්සනාවක් අපේ ජීවිතවල අපි දකින්න ලබන්නේ නැහනේ. නිරෝධ සමාපත්තියට හදාළ භාග්‍යතුන් වහන්සේලා, රාතුන් වහන්සේලා මඟ පෙන්නපු ඒ විපස්සනාව අපේ ජීවිතේ අපි පුරුදු පුහුණු කරන්නේ නැහනේ. ඒකට හේතුව තමයි මේ හැම ධර්මතාවයක් තුළම අපේ නිවන අපි සකස ගන්න දක්ෂ නැහැ. හැම මොහොතක් ගන්න නිවන් මාර්ගයේ ගමන් කරන්න අපි දක්ෂ නැහැ. අපේ මිනිසත් භවයට ආයිබෝවන් කියලා ඒ මිනිසත් භවෙන් නිදාස්සලා නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන් පාන්න අපි කවුරුත් දක්ෂ නැහැ. ඒ අදක්ෂකම නිසා තමයි මෙච්චර දුක් විඳින්නේ මේ බුද්ධ ශාසනේ 2600ක් වෙලන්. එහෙනම් දැන්වත් අපි හැමෝම අපගේ තපස් ජීවිතය තුළ අපි ಗುಣධර්ම වඩමු. ඒ හැම ಗುಣධර්මයක්ම නිරෝධ සමාපත්තියෙන් සම්පූර්ණ කරමු. එහෙනම් පරාර්ථකාමීත්වය කියන ගුණය මොනතරම් පාරමී අපි තුල එකතු කරනවද? අනිත්‍යය ගැන හිතනවා නම්, අනිත්‍යගේ ජීවිත ගැන අපි කල්පනා කරනවා නම්, එයාගේ යාපත පිණිස කල්පනා කරනවා නම්, අනිත්‍යගේ යාපත පිණිස අපි ජීවත් වෙලා කටයුතු කරනවා නම්, කිසිම කෙනෙක් අපෙන් හිංසාවටපත් වෙන්නේ නැහැ. කිසිම කුරාකුඹියෙක් අපෙන් මැරෙන්නේත් නැහැ. ඒ කියන්නේ පානාතිපාතා රැක්කා කියලා කියන එක නේද? අනිත්‍යය ගැන හිතනවා නම්, අනිත්‍යගේ යහපත පිණිස කටයුතු කරනවා නම්, අනිත්‍යගේ කිසිම දෙයක් අපි ගන්නෙ නැහැ. හොරකමක් සිද්ධ වෙන්නේ නැහැ. බලන්න අදින්නා දානේ ආරස්සාව නැටි. අනිත්‍යගේ ගෞරවය, අනිත්‍යගේ යහපත, අනිත්‍යගේ පෞල් වල තියෙන සමගිය සාමය ගැන අපි හිතනවා නම්, අනාචාරය ඇසිරෙනවද? අල්ලපු ගෙදර මිනිස්සුයක එක්ක සමගි වෙන්න අපි මොනාරි කුමන්ත්‍රණ කරනවද? කිසිම දවසක අපට පුළුවන් කමක් නැහැ කාමයේ වර්ධවා ඇසිරෙන්න. අනාචාරයේ සිටිවිලි අපට පාල වෙන්න. අපි ගැන හිතනවා මොන පවුල විලාසමත් කමක් නැහැ, අර මනුස්සයා වාබිව්වත් කමක් නැහැ, දරුවෝ ලැජ්ජාවට පත් වුණත් කමක් නැහැ, අර පවුල් ජීවිතේ කඩා කප්පල් වුණත් කමක් නැහැ, මට කාමයේ ඇසිරෙන්න තියෙනවා නම්, මට ඕන විදිහට පංචකාම පිනවන්න තියෙනවා නම් එච්චරයි. ඒ නිසා නේද මේ තරම් බ්‍රහ්මචර්යාව ලෝකේ පිරීලා තියෙන්නේ. අපි ගැන විතරයි හිතන්නේ, අපේ සතුට ගැන විතරයි හිතන්නේ, ලෝකයා ගැන, අනිත්‍යය ගැන, ඒ අයගේ යහපත ගැන අපි හිතන්නේ නැහැ. මෙතන තියෙන ප්‍රශ්නය අනාචාරය සිරෙන එක නෙමෙයි, පරාර්ථකාමිත්වය නෑ. අනිත්‍යයේ ගෞරවය ගැන, එයාගේ සතුට ගැන, සාමය ගැන, ප්‍රීතිය ගැන, සමගිය ගැන අපි හිතන්නේ නැහැ. ඒවා කඩා කප්පල් කරලා විනාශ කරලා අපේ සතුට විතරක් හිතනවා. මේ ආත්මార్థකාමිත්වයේ විනාශයක් මේක. එනම් පරාර්ථකාමිත්වය අපි තුළ බ්‍රහ්මචර්යාව සම්පූර්ණ කරනවා. අපගේ පතිවත පුදුමාකාර විදියට සීලය තුළ පීචනවා. මේක පරාර්ථකාමිත්වයෙන් ලැබෙන තවත් අතුරු ප්‍රතිඵලයක්. අනුන් ගැන හිතනවා නම් අනුන්ගේ යහපත ගැන හිතනවා නම් කවදාවත් අපි බොරු කියන්නේ නැහැ. බොරු සාක්ෂියක් අපට කියන්න පුළුවන් කමක් නැහැ. අසත්‍ය දෙයක් කියන්න බෑ. ඒ අය දුක් වෙනවා, විඩාවටපත් වෙනවා, රස්සාවල් නැති වෙනවා. ඕපදූප කේලම් කියවා මේ මිනිසුන්ගේ ජීවිතේ අනතුරටපත් වෙනවා. පරාර්ථකාමිත්වයේ තුල ඉන්න කෙනා, අනිත්‍යය ගැන ඉතන කෙනා, අනිත්‍යය වෙනුවෙන් ජීවත් වෙන කෙනා කිසිම දවසක මුසාවාදය කරන්න, බොරු කියන්න බලන්න මොනතරම් ශ්‍රේෂ්ඨ ගුණයක්ද මේක. අනුන් ගැන මේ තරම් හිතනවා නම්, අනිත්‍යයේ යහපත ගැන හිතනවා නම් හැමදාම ගෙදරට අවසට බීලා ගිහිල්ලා බඩමුට්ටු පොලේ ගන්න, බත්මුට්ටි එළියට විසි කරන්න. හේතුව අනිත්‍යය ගැන හිතනවා නම්, දරුව ගැන හිතනවා නම්, තමන්ගේ දෙමව්පියෝ ගැන හිතනවා නම්, අල්ලපු ගෙවල් වල මිනිසුන්ගේ නිදාස විවේකය ගැන හිතනවා නම්, කිසිම කෙනෙක් අරක්කු බීලා මත්පැන් අරගෙන පාර දිගේ කෑගාගෙන යන්නේ, ගෙවල් වලට බීලා ගිහිල්ලා රණ්ඩු කරන්න. හේතුව කවදාවත් සුරාමේරේ කරන්නේ නැහැ. බලන්න අපේ ජීවිතයේ එක ගුණයක් වඩනකොට කොච්චරනම් අඩුපාඩු නිවැරදි වෙනවද කියලා. බෝසත් ගුණධර්ම මොනතරම් අපි තුල බැබලෙනවද කියලා. හැබැයි මේ ගුණධර්ම හැම එකක්ම අපි සුළු කොට සලකනවා. මේවා ගුණ නෙමෙයි කියලා අපි හිතනවා. ඇයි කෙසල් ගෙඩියක් දැක්කාම අනේ මේක මට ලැබුණොත් හොඳයි කියලා ඒක කා ගන්නකම් ගිල ගන්නකම් අපට 100ක් නැහැ. කෙසේ ලැබරියක් අපි ඉදිරියේ තිබ්බාම 100ක් හිටියාම 95කටම ඇස් දෙක යන්නේ ලොකුම ගෙඩිය කොතනද තියෙන්නේ? මේ පැත්තේ පොඩි ගෙඩි තියෙන්නේ, යට තියෙන්නේ තැලිච්ච ගෙඩි, උඩ තියෙන්නේ හොඳම ගෙඩි, ඒකෙත් ලොකුම ගෙඩිය තුන්වෙනි ගෙඩිය. බලන්න අපි මොනතරම් ආත්මార్థකාමීත්වයේ පෝෂණය කරනවද කියලා. කෝපත් දායකට විතර ගිලම්පස දාලා ඒ තැටිය පිටින් අරන් දික් කරපු ගමම අපි ඇස් දෙක යන්නේ පළවෙනි එකට නෙමෙයි වැඩිපුරම තියෙන්නේ මොකද කියලා බැලුවාම අර 6 වෙනි කෝපේ මැද තිබිච්ච ඉරවෙච් එකේ වැඩිපුර තියෙනවා. ඇඟිලි වලින් අස්සට දාලා අරක ඇදලා ගන්නවා එළියට. හේතු ඒකේ හංගලක් විතර ගිලම්පස වැඩිලු. සිවුරු දායක් විතර ගෙනල්ලා කැමැති කෙනෙක් කැමැති එකක් ගන්න කිව්වාම ඉස්සෙල්ලාම අපි ඇස් දෙක යන්නේ අර අස්සේ තියෙන කඩ සිවුරට නෙමෙයිද? ටක් ගාලා අත දැම්ම අස්සෙන් එක කැදලා ගත්තා. අනිත් සිවුරු හතර දිසාවට පෙරලිලා වැටෙනවා. ඒව අපට ගානක්වත් නැහැ. කැමැති කෙනෙක් අවුල ගත්තා දැන්. කඩ සිවුර මම ගත්තා. පැන්න ගමන් ගත්තා කඩ සිවුර. බලන්න මොනතරම් ආත්මార్థකාමීත්වයක් අපි නඩත්තු කරනවද කියලා. එතන වස් වැඩි ස්වාමීන් වහන්සේ නමක් ඉන්නවා නම්, ගුරුවරයෙක් ඉන්නවා නම්, වැඩිහිටියෙක් ඉන්නවා නම්, අනේ ස්වාමීන් වහන්සේලා වැඩිහිටි පිළිවෙලට ගන්න ඕනේ. එහෙනම් ඒ වැඩිහිටි පිළිවෙලට අපි ඉවසන්නට ඕනේ. තනලා මේ විදිහට ඇදලා ගන්න එක මොනතරම් ආත්මార్థකාමීත්වයේ උම්මත්තකමක්ද? සුදුස්සාට සුදුසු දේ දෙන්න අපි දක්ෂ නැහැ. හැමෝගෙනම හිතන්න අපි දක්ෂ නැහැ. අනිත් අය ගැන හිතන්න අපි දක්ෂ නැහැ. අනු වෙනුවෙන් ජීවත් වෙන්න අපි දක්ෂ නැහැ. එහෙනම් කොහොමද මානකමක් අපි තුල වෙන්නේ? මානකමක් තියා අපි තුල මිනිස් ගුණ ධර්මවත් නැහනේ. සාමාන්‍ය මිනිස්සු ළඟත් ඒ ගුණ ධර්ම තියෙනවා. අම්මේ තාත්තේ උයපු ගම අග්‍රකරත කාලා හැමදේම කාලා අර පිච්චිච්ච ටික අන්තිමට කරවෙච්ච ටික දරුවන්ට දෙන්නේ. අන්තිම ටික තමයි ඒ කරවෙලා දම්කුඩු ටික තමන් කනවා. ඒ දරුවන්ට හොඳ ටික දෙනවා. බලන්න පෞල් ජීවිතයක් ඉන්න පුතුජන ජීවිතයක් ගත කරන ඒ දෙමව්පියෝ ළඟ තියෙන ගුණධර්මවත් බුදුන් සරණ යන අපි තුල නෑනේ. එහෙනම් අපි මොනතරම් මේ මාන ජීවිතය තුල පිරිහිලාද, පිරිහීමට පත් වෙලාද? එහෙනම් මේ ಗುಣධර්ම අපේ අපි ජීවිත තුළ වඩන්නට ඕනේ, පුරුදු කරන්නට ඕනේ. දැන් ඉඳලා අපි සතර ඉරියව්වෙන් හනි ස්වාමින් වහන්සේලා ගැන හිතන්න ඕනේ, ශාසනය ගැන හිතන්න ඕනේ, දායකයෝ ගැන හිතන්නට ඕනේ, සමාජය ගැන හිතන්න ඕනේ, දේශය ගැන හිතන්න ඕනේ, පරිසරය ගැන හිතන්න ඕනේ, සේනාසනය ගැන හිතන්න ඕනේ, ශාසනයේ තියෙන විනය ගැන, ඒ ප්‍රතිපදාව ගැන හිතන්නට ඕනේ. ඒ හැම දේ තුළින් අපි පරාර්ථකාමීත්වය මේ වඩන්නේ. අපි වාසය කරන කුටිය ගැන හිතනවා, කුටියේ පරිසරය ගැන හිතනවා, ඒකේ තියෙන බඩු බාහිරාදිය ගැන හිතනවා. අනාගත සංඝයාටත් අපිට පස්සේ වැඩහින්න ස්වාමීන් වහන්සේටත් යහපත් මිනිස සුවසේ වැඩහින්න ඒවා බොහොම පරිස්සමෙන් පරිභෝජනය කරලා පිළිවෙලට පිරිසිදුට ඒවා තබල යනවා. ඒක තුළින් අපේ පරාර්ථකාමීත්වය වැඩෙනවා. මටනේ දුන්නේ, මටනේ පූජා කළේ, මටනේ ආයිතිය තින්නේ, සේරම ටික පාවිච්චි කරලා යනකොට පොලේ ගාලා යනවා, ගිනි තියලා යනවා. මොකද මටනේ දුන්නේ. එහෙනම් මට ඕන එකක් කරන්න පුළුවන්. මොනතරම් ආත්මార్థකාමීත්වයද? මට ලැබිච්ච දේ වෙන කිසිම කෙනෙකුට ලැබෙන්න බෑ. මේකම නේද අර ගංගොල මිනිස්සු ළඟ තියෙන්නේ. ටවුන් වල මිනිස්සු ළඟ තියන්නේ මගේ භාර්යාව මට විතරයි අයිති වෙන කිසිම කෙනෙකුට අයිති නැහැ. බැරි වෙලාවත් පෙම් බැඳුනොත් බැරි වෙලාවත් අනියම් සම්බන්ධයක් ඇති වෙනවා. දෙන්නටම පීයෙන් ගනලා මරන්න නැද්ද? තමන්ගේ ඇඳුමක් තව කවුරු හරි කෙනෙක් ඇඳාම ඒ ඇඳුම අරගෙන ගිනි තියන්නේ නැද්ද? හේතුව තමන් සතු දෙ වෙන කිසිම කෙනෙකුට ස්පර්ශ කරන්න පරිභෝජනය කරන්න ලැබෙන්න බෑ. බලන්න ඒ මානසිකත්වයම නෙමේ තාපසිරත තියන්නේ. තමන්ගේ බඩ මුට්ටු තව කාටවත් දෙන්නේ නැහැ. පුළුවන් නම් ඒක කඩලා දානවා නැත්නම් ගෙනියනවා. ආත්මార్థකාමීත්වයේ ප්‍රතිඵල මේවා. මේ ලෝකේ අපි පරිභෝජනය කරන්නේ ගොඩාක් කට්ටිය පරිභෝජනය කරලා දීපු දේවල් තමයි. අපි හිතනවා මේක අලුත් සිවුරක් කියලා. මේ රෙදි ටික විහිනකොට කම්මලෙ අදනකොට දසදහසක් මිනිස්සු ස්පර්ශ කළේ නැද්ද? නූල් අදන තැන ඉඳලාම මේ නූල් ඔතලා මේවා කම්මලට ගෙනල්ලා ඒවා අරියට ඒ යන්ත්‍ර වලට අමුණලා මේ රෙදි ටික හදලා ඒ රෙදි ස්පර්ශ කරලා මැනලා ඒවා පරිස්සම් කරලා ඒවා ඩයි කරලා හොතලා ඒවා පටවලා කරේ තියාගෙන ඇවිල්ලා ඒවා බාලා කඩවල තියලා සැරෙන් සැරේ අල්ලලා අතනින් තියලා මෙතනින් තියලා මැනලා කපලා මහලා ඒවා නැවත අයින් කරලා ඒ විදිහට අපේ හතට ඒ උපාසක කට්ටිය අරගෙන පූජා කරනකොට හත ගස්සනවා 500ක් විතර 500 දිනකුත් අත ගස්සලා තමයි අපිට පූජා කරන්නේ. බලනකොට මේක 75000ක් විතර පරිභෝජනය කරලා 75000ක් විතර මේ සිවුර ස්පර්ශ කරලා එහෙනම් මේක අලුත් කියලා මම දෘෂ්ටියක් ඇදුවට මේක මේ වෙනකොට පරිභෝජනය කරලා ඉවරයි. එහෙනම් මේ ලෝකේ අපි පරිභෝජනය කරන සෑම දෙයක්ම විශාල පිරිසක් විසින් අතපය ගාලා ඒවා අත්තදා බලලා ඒවා කාලා බලලා අල්ලලා බලලා ඉබලා බලලා ඒවා පරිභෝජනය කරලා තමයි අපට ලැබෙන්නේ. මේ යථාර්ථය අපි තේරුම් ගන්නට ඕනේ. එහෙනම් අපි ගොඩාක් කට්ටිය පාවිච්චි කරලා ඒ අයගේ යාපත් විස නිර්මාණය කරපු දේවල් අපේ යාපත පිණිස අපි පාවිච්චි කරනවා නම් ඇයි අපි පාවිච්චි කරන දේ තවත් කෙනෙකුගේ යාපත පිණිස තියලා යන්නේ නැත්තේ? මිනිස්සු රෙදි වියලා දෙනකොට අපිට හඳින්න ඕන නම් මිනිස්සු බත් වියලා පිණ්ඩපාත දෙනකොට ඒවා වළඳන්න ඕනයි නම් මිනිස්සු අදලා දෙන කුටිවල අපිට ඉන්න ඕන නම් ඇයි අපිට ලැබිච්ච දේ තවත් කෙනෙකුට අපට දුන්නා වගේ අපි දෙන්නේ නැත්තේ? ඇයි ඒ පරාර්ථකාමීත්වය අපි තුල වඩන්නේ නැත්තේ? අපි පිරිහිලා ඉන්නවයි කියන එකට මීට වඩා සාක්ෂියක් අවශ්‍ය නැහැ නේද? මගේ පාපිස මගේ කුටිය කොයිද ඉපදෙනකොට අරන් ආවද? නැහැ. ඒකත් කවුදෝ කෙනෙක් ඒ අම්මා තාත්තට පින්පිනි සදලා දීපු එකක් නේද? එහෙනම් අනුන්ගේ ලැබිච්ච එක අනුන්ට දීලා යන්න ඕනේ නේද? ඇයි මේ පරාර්ථකාමීත්වය තේරුම් ගන්න නැත්තේ? අනුන්ගේ ලැබිච්ච දේවල් නේද මේ බඩු මුට්ටු? එහෙනම් අපි තවත් කෙනෙකුට මේක දීලා යන්න ඕනේ, තියලා යන්න ඕනේ, බාර දෙන්න ඕනේ. ඇයි මේ පරාර්ථකාමීත්වය අපේ ජීවිතවල අපි පුරුදු කරන්නේ නැත්තේ? සේනාසනේ යනකොට සිලින්ඩරෙන් පටන් ගත්තාම පඩු මුට්ටියේ ඉඳලාම පටවනවා. ඇයි මෙතන භික්ෂුන් වහන්සේලා නැද්ද? ඒ කට්ටිය පඩු ගන්න නැද්ද? ඇයි ඒවා තියලා ගියාම පින් සිද්ධ වෙන්නේ නැද්ද? භික්ෂුවකට ආදායමක් නැහැ. එහෙනම් පඩු මුට්ටියත් කවුරු හරි පූජා කරපු එකක් නේද? ලිපත් පූජා කරපු එකක් නේද? එහෙනම් මෙතන ඉන්න කට්ටියට පූජා කරපු දේ පූජා කරාම තෑග්ගෙන් තෑග්ග උතුම් තෑග්ග වෙන්නේ නැද්ද? දානයෙන් දානය උතුම් දානය වෙන්නේ නැද්ද? ඒ අය අපි වෙනුවෙන් ඉතලා පූජා කළා, අපි මේ සේනාසනේ මේ අය වෙනුවෙන් ඉතලා පූජා කළා, ඒ අය පරාර්ථකාමීත්වයෙන් බබළුණා, අපේ පරාර්ථකාමීත්වය සම්පූර්ණ වුණා, අපි මේව කරේ තියාගෙන යනකොට සිලින්ඩර කරේ තියාගෙන පාරේ යනකොට අපි මොනතරම් දුස්සීලේ කියලා මිනිස්සු දකින්නද? අනේ බලන්නකෝ මේ සිලින්ඩරේ පව කරේ තියන් යනවා, ලිපත් කරේ තියන් යනවා, පඳු මුට්ටිය පිටේ එල්ලාගෙන යනවා, කුසී දල් ටිකත් පිටේ එල්ලාගෙන යනවා. පුදුම භික්ෂුවක් අපරාධ මානවනේ. මේ භික්ෂුව නිසා ශාසනයටත් බුදුහාඳුරටත් මොනතරම් අපහාසයක්ද කැලලක්ද? අනුන් ගැන හිතන්න අපි දක්ෂ නැහැ. අපි ගැන හිතනවා බොහෝ කට්ටිය. ඒ නිසා අපි අවශ්‍යතාවයන් හැමදේම සම්පූර්ණ කරනවා. හැබැයි කිසිම මොහොතක අපි අනුන් ගැන හිතන්නේ නැහැ. මෙන්න මේ දුර්වලකම් අපේ ජීවිතවල අනන්ත අප්‍රමාණ තියෙනවා. ඒ හැම දුර්වලකමක්ම නිවැරදි කරගනිමු. පරාර්ථකාමීත්වය ගුණයක් ලෙස දැන් ඉඳලා වඩමු. සතර ඉරියව්යෙන් පරාර්ථකාමීත්වය වඩමු. අනුන් ගැන හිතමු. කුටියක් ළඟ යනකොට කෑගගා ගියාම, සද්ද දාගෙන ගියාම භාවනාව කැඩෙන්නේ නැද්ද? විවේකයට බාධාවක් වෙන්නේ නැද්ද? ඇයි අනුන් ගැන හිතන්නේ නැත්තේ? ඒ අයගේ විවේකය ගැන හිතන්නේ නැත්තේ? ඒ අයගේ උදකලාව ගැන හිතන්නේ නැත්තේ? ඒ අයගේ සතුට සාමය ප්‍රීතිය ගැන හිතන්නේ නැත්තේ? එච්චර ආත්මార్థකාමී වෙලා මැරෙනකොට කොයි ලෝකෙකින් ඉපදෙන්නද මෙච්චර අකුසල පුරවන්නේ? එහෙනම් අපේ ජීවිතවල අපි රස්සාවක් කෙරුවත්, මානකමක් කෙරුවත්, සමාජයේ කිටියත්, කැලෑව කිටියත්, කුරා කූඹියකටවත් හිංසා නොකර ඉන්න එක තුළින් අපේ පරාර්ථකාමීත්වය සම්පූර්ණ වෙනවා. ඉන්න තාක්කල් රිලවුන්ට කනක් ඇයලා ඉන්න නැහැ. ඉන්න තාක්කල් ඒ කිසිම සතෙකුට විවේකයෙන් ඉන්න විදියක් නැහැ. එළිය වැටෙනකන් ගස් ගල් පුපුරන්න පිරිත් කියනවා. ඒ රිලවුන්ට ගල් වලින් ගානවා, කුරුල්ලන්ට ගානවා. කිසිම කුරා කූඹියකට ඉන්න දෙන්නේ නැහැ නිදාසෙන්. මොනතරම් තමකම හිතන, තමන්ගේ විවේකේ හිතන, තමන්ගේ සතුටේ හිතන ආත්මార్థකාමි භික්ෂුවක්ද අපි? අපේ ජීවිතයේ මේ වෙනකොටත් මේ වගේ දුර්වලකම් අඩුපාඩු තියෙනවා නම් ඒ හැම එකක්ම නිවැරදි කරගන්නට ඕනේ. හැම දුර්වලකමක්ම අදාගන්න. දැන් අපි හැමෝම නිරෝධ සමාපත්තියෙන් පිරිනිවන කාලෙ පැමිණියා. තථාගත ගෞතමයන් වහන්සේගේ බුද්ධ ශාසනේ මේ මිනිසත් භවයේ අපි රාත් වෙන්නට ඕනේ, පිරිනිවන් පාන්නට ඕනේ. ඒ නිසා තව තවත් මේ අඩුපාඩු පෝෂණය කරන්න එපා. තව තවත් මේ දුර්වලකම් හංගාගෙන ජීවත් වෙන්න එපා. දැන්වත් මේක මේ බුද්ධ ශාසනයටවත් පින් සිද්ධ වෙන්න මේ හැම දුර්වලකමක්ම නිවැරදි කරගනිමු. දැන් ඉඳලා අපි සතර ඉරියව්වෙන් අනිත් අය ගැන හිතමු. අනිත් අයගේ යාපත පිණිස හිතමු. ලෝක සත්‍ය වෙනුවෙන් ජීවත් වෙන, ලෝක සත්‍යගේ යාපත පිණිස හිතන සිතක් අපි හදාගනිමු. දැන් ඉඳලා අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වඩනවා. අලුත් කෝණයකින්, අලුත්ම සම්මාවකින් අපි වඩනවා. කුමක්ද මේ සම්මාව? නිවැරදි සම්මාව කුමක්ද කියලා බැලුවාම, අද ඉඳලා මම මේ ලෝකේ අනිත් අයගේ යාපත පිණිස දකිනවා. මේ ලෝකයේ අනිත් අයගේ යාපත පිණිස අනිත් අය වෙනුවෙන් මම ශ්‍රවණය කරනවා. මේ ලෝකයේ ජීවත් වෙන අන්තිම තප්පරේ වෙනකම්ම අනිත් අයගේ යාපත පිණිස කතා කරනවා. මම ජීවත් වෙන අවසාන මොහොත දක්වා අනිත් අයගේ යාපත වෙනුවෙන් ජීවත් වෙනවා, හැසිරෙනවා. සෑම සිටිවිල්ලක්ම අනිත් අය වෙනුවෙන්, මේ ලෝක සත්‍යයේ යාපත වෙනුවෙන් මම සිතනවා. දැන් බලන්න ආර්ය අෂ්ටාංගික මාර්ගයේම අපි තුල පරාර්ථකාමීත්වයේ ගුණයක් බවට පත් වෙලා, පරාර්ථකාමීත්වයේ කැඩපතක් බවට පත් වෙලා, එහෙනම් මේ ගුණය මේ කමඨාන මේ ආකාරයට වඩමු. අද ඉඳලා අනිත් අයගේ යාපත පිණිස ලෝකේ දකිමු, අනිත් අයගේ යාපත පිණිස ශ්‍රවණය කරමු, අනිත් අයගේ යාපත පිණිස කතා කරමු, අනිත් අයගේ යාපත පිණිස ඇසිරිලා ජීවත් වෙමු, අනිත් අයගේ යාපත පිණිස සිතමු, කල්පනා කරමු. මෙන්න මේ විදිහට අපි ආර්ය අෂ්ටාංගික මාර්ගයේ වැඩෙනවා නම්, මේ විදිහට අපි වඩනවා නම්, පුරුදු පුහුණු කරනවා නම්, ඒකාන්ත වශයෙන්ම ඒකින පරාර්ථකාමී ගුණය අපගේ මේ ලබාපු මේ මිනිසත් භවයේ තුළම සම්පූර්ණ වෙනවා. ඒ පරාර්ථකාමීත්වයේ ගුණය තුළින් අපේ කින බෝසත් ගුණධර්ම සම්පූර්ණ වෙලා, දසශීලයේ සම්පූර්ණ වෙලා, ආර්ය අෂ්ටාංගික මාර්ගයේ පරිපූර්ණ වෙලා, මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිනිවන් පාණ්ඩ සුදුසුකම් ලබනවා. එනම් මේ ගුණය අද ඉඳලා අපි බෝසත් ගුණයක් ලෙස හිතාගෙන අපේ ජීවිතවල අඩුපාඩු නිවැරදි කරගෙන මේ මොහොතේ ඉඳලා සතර ඉරියව්වෙන් වඩලා මේ ලබාපු මිනිසත් භවයේ රාත් වෙලා පිරිනිවන් පාන්න මේ ධර්ම දේශනාව මේ තුළින් ලබාගත් අවබෝධය අපි සියලුම දෙනාගේ පිරිනිවීම පිණිසම හේතු වේවා, වාසනාම වේවා කියලා සාදු කියන්න සියලු දෙනාටම තෙරුවන් සරණයි.